අපිට මේකට එකඟ වෙන්න පුළුවන්. මොකද මනාප ක්‍රමය අවශ්‍ය වෙනවා. ජනතාවට ඍජු නියෝජිතයෙක් ලැබෙනවා. හැබැයි මේ ක්‍රමයේ එක දුර්වලතාවයක් යෝජිත ක්‍රමයේ එක දුර්වලතාවයක් තියෙනවා. අපි දන්නවා දැන් පවතින මැතිවරණ ක්‍රමයේ දිනන පැත්තට වැඩි ආසන ගන්නක් ලැබුණොත් තමයි ස්ථාවර ආණ්ඩුව බිහි වෙන්නේ. ඒ කාරණේ සලකා බැලලා තමයි සෑම දිස්ත්‍රික්කයක්ම ජයග්‍රහණය කරන පක්ෂට ප්‍රසාද මන්ත්‍රී ධූරයක්. එවැනි ක්‍රියාදාමයක් මේ යෝජනා කරලා තියෙන ක්‍රමේ නැහැ. අලුත් ක්‍රමය යොදා බැලුවම යන්තම් 50ක් 52ක් වගේ තමයි මන්ත්‍රී ධූර ලැබෙන්නේ. පොඩ්ඩක් ඊට මෙට වුණොත් ස්ථාවර ආණ්ඩුව බිහිවීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒක මේ යෝජිත ක්‍රමයේ තියෙන දුර්වලතාවය. සංකල්පයක් විතර ගත්තම මනාප ක්‍රමය අහෝසි කිරීම, ඍජු නියෝජිතයෙක් සෑම මැතිවරණ කොට්ටාසයට ලැබීම හොඳ දෙයක්.